ලෝභයේ කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ද්වේෂයේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේවා කෙලෙස්නේ. කෙලෙස් කියලා කියන්නේ ගහක් අතු වාගේ. අතු කපන්නේ කරි වේසිනේ. හැබැයි මුදුන් මුලත් එක්ක ගහ උල්ලන එක හරි අමාරු වැඩක්. ඒක කෙනෙකුට සාමාන්‍ය කරන්න අපහසුයි. හැබැයි අතු කපන එක හරි ලේසි. පී කියලා කි මිනිස්සුන්ට කෙටුවා මේ කරි යනවා. ඒ වගේම කෙලෙස්යන් කියන්නේ අතු වාගේ. මේකේ ගහ ඒ ගහේ තියෙන මුදුන් මුල මොකද්ද? අවිද්‍යාව. ඒක ගලවන්න හරි අමාරුයි. ඒක යම් කිසි කෙනෙකුට ගලවන්න පුළුවන් නම් තවත් රාතේ. දැන් ගෑම් ළමෙක්ව සම්පූර්ණ නිර්වත් කරනවා පුතා. නිර්වත් කරලා හැඳුන් නැතුව පුතා ළඟට ගෙනල්ලා දෙනවා. හැබැයි ඒ ළමයාට පුතා මාස 2යි වයස. ඒ ගෑම් ළමයාට. රාගය දෙනවද? ඇයි? හරි උත්තරේ තියෙනවා. ඇයි යදෙන්නේ නැත්තේ? දරුවෙක් නිසාද? එහෙම නැත්නම් එයාගෙන් රාගය සම්සිඳෙන්නේ නැහැ කියන එක හරියට දන්න නිසාද? ඒක දන්නවා. මේ අත්දරුවගෙන් රාගයක් අපිට ලැබෙන්නේ නැහැ, සම්සිඳෙන්නේ නැහැ. ඒ නිසා හැදෙන්නේ නැහැ පුතා. නිර්වත් වෙන්නේ දරුවා. රාගයක් හැදෙන්නේ. හැබැයි අවුරුදු 18ක් 20ක් 25ක් වුණාම එයාගෙන් රාගය සම්සිඳෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. එහම මෝහයක් තියෙනවා. එහම අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා පුතා රාගය හැදෙනවා. එයාවම මාස දෙක කරලා අතට දෙනවා. ඒ රෙදි කෑල්ලක්වත් නැහැ යාගේ. මෙයා බාගිටරියෙන් නම් ඉන්නවා. එයාගේ මොකවත් නැහැ. හැබැයි කිසිම රාගයක් ඇදෙන්නේ නැහැ. පුතා මේ බත් මොන පාටද? මගෙන් ඇහුවොත් මම කියන රතු පාටයි කියලා. කටින් රතු පාට වෙන්න බෑ. ඇයි මම රතු කැකුළුනේ වළඳලා තින්නේ? පොඩි කාලේ ඉඳලා රතු කැකුළු. එතකොට බත් කිව්වාම මට මැවෙන්නේ මොනවද? රතු පාට එකක්. එතකොට සම්බ කෑවාම ජීවිත කාලෙම එයාට බත් කිව්වාම එයාට සුදු පාට මැවෙන්නේ. එමනේ. හැබැයි බත් කාපු නැති කෙනෙක් දැකපු නැති කෙනෙක් බත් කිව්වම එයාට මොන වගේ එකක්ද දැනෙන්නේ? මොන වගේ එකක්ද දැනන්නේ? ඒක ධාන්‍ය වර්ගයක්ද? එහෙම නැත්නම් ගුලි වර්ගයක්ද? එහෙම නැත්නම් අල වර්ගයක්ද? එයා අහන මොන වගේ එකක්ද? ඇයි එයාට මේක හිතෙන්නේ නැහැ? කෙලෙස් කියලා කියන්නේ තේ වගේ එකක්. අපි යමක් දකින්නකොට රාගෙන් දැක්කාම ඒක රාගයෙන් පේනවා. අම්මා දකින්නේ මොන වලින්ද? සෙනෙහසෙන්. ආදරෙන් දකිනවා. රාගයෙන් නැහැ. හැබැයි පාර යන මිනිස්සු රාගෙන් දකිනවා. සෙනෙහසක් ඉන්නේ නැහැ. එතන ඉන්නේ රාගය. ඒ රාගෙන් දකපු කෙනාවම ගෙන්නලා එක එක අකටුතු දේවල් අපිට කරවල එපා කරවල දැන් ආයියා පෙන්නනකොට රාගෙන් දේශයක් ඉන්නේ. දැන් රාගෙන් කවදාවත් ඇට ආදරයක් ඇති වෙන්නේම නැහැ. මේ මිනිස්සු ආයි ආවනේ. ඒ කාලේ අපට මාර විඩාවක් නැදුන්නේ. මේ මිනිස්සු ආපහු ආවනේ. මුකුත් දන්නේ මේ එන්නේ මේට. ද්වේෂේ. හැබැයි එදා රාගයෙන් ආවේ ආව දකිනකොට දැන් ද්වේෂයෙන් ඇයි? ආදරෙන් කසාද බඳිනවා. කාලය පෞල් ජීවිතය කලකිරෙනකොට මේ මිනිස්සාව දකින්න කැමති නැහැ. දැන් පටිගය. දැන් එදා ආදරෙන් දැක්ක ආදර කවි කිව්වා. අද පටිගය කරන් කවියෙන්නේ ආක බලන් ඉන්නවා. අපේ මානසිකත්වයේ කෙසේද? අපි දකින වස්තු කෙසේය? පිඟානක මානසිකත්වයෙන් දැකලා බලන්න මේක පිඟානක වශයෙන් පෙනේ. එක මුනිවරේ කිටියා. එයා පාත්‍රයක් නෑ ළඟ තියෙන කෝප්පයක්. වතුර බොන කෝප්පයක්. ටිකක් ලොකු කෝප්පයක්. කෝප්පේ තමයි අල්ලන්නේ යා ගෙවල් ළඟට ගිහිල්ලා. ඇයි යාගේ පාත්‍රේ මොනවාරි වෙලා මොකද්ද වුනේ කියලා දන්නේ. ඒක ඇල්ලුවා මිනිස්සු මොනවාරි එක තමයි ඒකෙන් අනල වළඳලා දානවා. ඒ ප්‍රමාණයට ඇති කෝප්පයක් තියෙන්නේ. ඇයි? එයාගේ පාත්‍රේ මානසිකත්වයෙන් දකිනවා. ඒ නිසා කෝප්පේ එයාට පාත්‍රයක්. හැබැයි මිනිස්සු කෝප්පේ වශයෙන් දකින නිසා අනේ මේ තාපසය කෝප්පේ වළඳන්නේ. ඒගොල්ලන්ට එක කෝප්පයක්. හැබැයි යා පාත්‍රේ මානසිකත්වයෙන් දකිනවා. පාරින්න කෙනත් කාන්තාවක්, මෙයක් කාන්තාවක්, මෙයාව අම්මා ලෙස දකිනවා. ලස්සනට ළඟ ඉන්නවා. කිසිම රාගයක් ඉන්නේ නැහැ. අම්මා ලෙස දකිනවා. ඇයි මෙයාව අම්මා ලෙස දැක්කම මෙයාට තේ මානසිකත්වය දෙනවනේ. අපි අදක්ෂ වුණා අම්මා කින මානසිකත්වයෙන් මෙයාව දකින්න. අපි දක්ෂ වුණා රාගයේ කින මානසිකත්වයෙන් මෙයාව දකින්න. අපේ දක්ෂකම අදක්ෂකම ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. කාන්තාවරුන්ගේ ප්‍රශ්නයක් නැහැනේ. කාන්තාව දෙන්නම එකයිනේ. පාරේ ඉන්න කාන්තාවත් අම්මත් දෙකම එකයිනේ. මගේ දක්ෂ අදක්ෂකමේ ප්‍රශ්නයක් තියෙන්නේ. මගේ නංගි ළඟ ඉඳගත්තම රාගය දෙන්නේ නැහැ. පිටගෑන ළමෙක් ඉඳගත්තම රාගය දෙනවා. එහෙනම් මෙයාව සහෝදරත්වයෙන් දැක්කා. දක්ෂ වුණා සහෝදරත්වයෙන් දැකින්නේ. ඒ නිසා රාගය තියුන්නේ නැහැ. අරයව පිට කෙනෙක් වශයෙන් රාගයෙන් දකින්ද දක්ෂ වුණා. සහෝදරත්වෙන් දකින්න අදක්ස වුණා. ඒ නිසා රාගයෙන් පෙළුණා. තමන්ගේ අදක්සකම දක්ස කරගන්න, දක්සකම අදක්ස කරගන්න. ප්‍රශ්නේ විසඳන එකයි මං කියන්නේ. මේ රාගය කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ ඔක්කොමට මුල් වෙලා තියෙන අවිද්‍යාව. කාමය කියන්නේ සුවයක් නෙමෙයි, ඒක දුකක්. ඒක විඩාවක්. මිනිස්සු දන්නේ මේ කාමය කියන එක දුකක් කියන එක. මිනිස්සු හිතන එක සුඛයි කියලා. ලස්සන දේ දකින්න එක සැපයිද දුකයිද කියලා තාපසිකෙන් යවුවාම, අහෝ මහා දුකකි ස්වාමිනී, ලස්සන දේවල් නොදකින තරමට අපට වාසනාවයි. ඇයි? ලස්සන දේ දැක්කාම ඒක මතකේ රැඳෙනවා. අවලස්සන දේ අමතක වෙනවා. අවලස්සන දේවල් අපේ මතකේ රැඳෙන්න මොනතරම් සිත සෑල්ලු වෙනවද? වඩන්න නැතුව සිත නිරෝධ වෙනවා. අරක වඩලා නිරෝධ කරන්න ඕනේ. ලස්සන නිසා සිතේ රැඳෙනවා. මීරි දේවල් නොඇසෙනවා නම් මගේ කන් දෙක මොනතරම් වාසනාවන්තද? මොකද්ද මීරි දේවල්? කන පිනවල කනේ මතකේ ඒ සෝතේ තුල ඒක රැඳෙනවා. සෝත විඥානේ ඒක රැඳෙනවා. හැබැයි අමීරි දේවල් අයනවනේ ඒක මතකෙ හිටින්නෙම නැහැ. වඩන්න නැතුව නිරෝධ වෙනවා සිත. අරක වඩලා නිරෝධ කරන්න ඕනේ. අලෝභය, අද්වේෂය, හමෝහය ඒ තුනම විද්‍යාව. ලෝභය, ද්වේෂය, මෝහය තුනම අවිද්‍යාව. හරිද වැරදිද? කොහමද හරි උනේ? ලෝභ, ද්වේෂ, මෝහ මොනවද? ඒක අවිද්‍යාව කියලා කොහමද කිව්වේ? ඒක නිවනට බාධාවක් උනේ කොහමද? කෙලස් කියලා තීරණය කළේ මොනවද? නිවනට බාධා ඇති කරන සියලු දේ කෙලස්නේ. එතකොට ඒක ලෝභ, ද්වේෂ, මෝහම විය යුතුද? ඇයි ඉරෝණේ කියලා දන්නවද පුතා? ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා උත්තරේ දී ගන්න බෑ. දැනුමක් තියෙන්නේ. දැනුමෙන් සංසන්දනය කරන හැම මොහොතෙම වැරදෙනවා. ප්‍රත්‍යක්ෂයෙන් සංසන්දනය කරන්න දෙයක් නැහැ. එයා නිකන් නිදාගෙනත් උත්තර දෙනයි. ඒක තියෙනවා යාතුල. නිවර්දේ කා ගන්න. අවිද්‍යාව යනු ලෝභ, දේශ, මෝහ. විද්‍යාව යනු අලෝභ, අද්දේශ, අමෝහ. ඇයි අවිද්‍යාව ලෝභ, දේශ, මෝහ බවට පත් උනේ? මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම එකතු කරනවා. ඒ එකතු කරන ලෝභය අවිද්‍යාවෙන් අටගත් එකක්. මේ ලෝකේ මොකවත් නැහැ කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම එකතු කරනවා. වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. පලිගත්තාම කිසිම දවසක මං සැනසෙන්නේ නැහැ කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා මම පලිගන්නවා. ද්වේෂය නඩත්තු කරනවා. ඒ අවිද්‍යාව නිසා තමයි අර ද්වේෂය අටගත්තේ. මේ ලෝකේ මොකවත් නැහැ ඒක මම දන්නේ නැහැ. තියෙනවයි කියලා හිතාගෙන මං ඒවට අහු වෙනවා, මුලා වෙනවා. ඒ නිසා මෝහය පවතිනවා. ඒ මෝහය පවතින්නේ, මෝහය නඩත්තු වෙන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා තමයි ඒ ඉපදීම අටගන්නේ. දැන් ලෝභ, දේශ, මෝහ කියන ඒ තුන අවිද්‍යාව කියන තැනට ආවේ ඇයි කියලා දන්නවද? මේක තමයි හේතුව. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. හැබැයි හැමදේම තියෙනවා අය. ඒක මට අවශ්‍යයි කියලා මං එකතු කරනවා. ඒ එකතු කරන මානසිකත්වයට ලෝභය කියලා කියනවා. නැති එකක් නෙමෙයි, තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. අන්න ඒ අවිද්‍යාව නිසා තමයි මේ කටගත්තේ. පලිගත්තට සැනසෙන්නේ නැහැ මම. ඇයි සැනසෙන්නේ නැත්තේ? දැන් මේ විඩාව මට ඇති උනේ එයා යමක් කරපු නිසානේ. දැන් පලිගත්තාම ඒක විඩාවත් මං ගෙවන්න එපායි. මේක දන්නේ නැහැ එයා. වෛරයක් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ කියන එක එයා දන්නේ නැති නිසා එයා පලිගන්නවා. ඒ අවිද්‍යාව නිසා ද්වේෂය අට ගන්නවා. මේ ලෝකේ මොකවත්ම නැහැ, තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒ නාම රූප වලට මං අහු වෙනවා. ඒ මේකක් නැහැ. තියෙනවා කියලා හිතාගෙන මං ඒව වළඳ ගන්න යනවා. අහු වෙනවා. ඒ මෝහය නිසා, ඒ අවිද්‍යාව නිසා අර මෝහයෙන් නන්නත් වෙනවා. ඒ මෝහය පවතිනවා. මේක සම්මාදිට්ඨිය, මේ අවබෝධය. මේක යම් කිසි කෙනෙක් හරියට තේරුම් ගත්තොත් එයා සෝතාපන්නයි. ඇයි? ලෝභ, දේශ, මෝහය තුල නිරෝධ වෙලා. එයා ලෝභ, දේශ, මෝහ නඩත්තු කරන්නේ. මේ ලෝකේ එකක්වත් පවතින්නේ නැති නිසා නොපවතින දේ පවත්වන්න උත්සාහ කරන්නේ. ඒ නිසා එයා පරිභෝජනය කළ විසි කරනවා. එයා දන්න මේක පවතින්නේ නැහැ. පවතින්නේ නැති එකක් පවත්වන්න වෙසෙන්නේ නැහැ. ලෝභය නිරෝධ වෙලා. වෛරයක් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. පටිගියක් පටිගියෙන් සංසිඳෙන්නේ නැහැ. රිදවල සනසන්න බෑසිත ඒක දන්න නිසා එයා ද්වේෂයෙන් නඩත්තු කරන්නේ. ද්වේෂයෙන් නිදහස් වෙලා. කිසිම දෙයක් නැති ලෝකයක මායාවකින් හැමදේම තියෙනවා කියලා පේනවා. ඒ නිසා එයා මුලා වෙන්නේ නැහැ. මෝහය අයිමි වෙලා අනාගාමි වෙලා. මේක සම්මාව. මේ සම්මාදිට්ඨිය පුරුදු කරන්න. සතර ඉරියව්ව හැම මොහොතෙම එක වඩන්න. ලෝභයක් අවිද්‍යාව බවට පත්ුනේ ඇයි? ද්වේෂයක් අවිද්‍යාව බවට පත්ුනේ ඇයි? මෝහයක් අවිද්‍යාව බවට පත්ුනේ ඇයි? මේ හේතු තුන නිසා. ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. පවතින්නේ නැති එකක් මම පවත්වන්න හදනවා, අයිති කරගන්න හදනවා. ඒ නිසා ලෝභය නිර්මාණය වුණා. පලිය අරගෙන ගැටිලා මම සනසන්න හදනවා, සනසෙන්න හදනවා. සනසන්න හදන එකත් සනසෙන්න හදන එක තුළ ද්වේෂය රැටගත්තා. කිසිම දෙයක් නැහැ තියෙනවා කියලා හිතාගෙන මම අල්ලගත්තා, මුලා වුණා. ඒ මුලාව තුළ මෝහය හටගත්තා. මේම තමයි ලෝභ දේශ මෝහ නිර්මාණය වුනේ මේ නාම රූපවල. මේක ලෝභ දේශ මෝහ ඇති වෙච්ච ක්‍රමේ. මේ සතර මා භූතවලි. මේ ඇති වෙච්ච ලෝභ දේශ මෝහ වලට හදත් මේ ලෝක සත්‍යය මුලා වෙලා අර රැල්ල ටේටමේට වැනෙනවා වගේ වැනි වැනි ඉන්නවා. නිදාසෙන්ද ක්‍රමේ දන්නේ නැති ලෝකයක පවතින එකක් ඇතද නැතද? නැත. නැති ලෝකේ පවතින සියල්ලම නැත. ඇති ලෝකේ පවතින සියල්ලම ඇත. එහෙනම් දැන් අපි මේ ඉපදිලා ඉන්න ලෝකයේ තුල ඇතද නැතද? නැත. ඇයි? කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ. එහෙනම් නিত্য වශයෙන් පවතින්නේ නැති තැනක තියෙන සියලුම දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය දේ නොපවතිනවා නම් ඒක පවතින හදන එක මෝඩකමක්. ඒක නිවැරදි කළොත් රෝබේ නිවැරදි වෙනවා. ඒ නිවැරදි වෙච්ච ලෝභය නිරෝධ වෙලා යනවා. ඇයි? එයා ලෝකෙ මොකවත් එකතු කරන්නේ නැහැ. එකතු කරන්න දෙයක් නැහැ. නැති නිසා එකතු කරන්නේ නැහැ. ලෝභේ නැහැ. වෛරයක් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. පටිගියක් පටිගියෙන් සංසිඳෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් රිදවල සනසන්න බෑ මේ සිත. මේක දැනගත්ත කෙනා කිසිම කෙනෙක්ගෙන් කිසිම මොහතක වේදනාවක් නිර්මාණය කරන්නේ නැහැ යා. ද්වේෂය නිරෝධ කළා. මේ ලෝකෙ මොකවත්ම නැ සතර මා භූතය එක රාසි වෙච්ච නිසා නාම රූප ඇදුනා. මොකවත්ම නැ. නැති නිසා එකකටවත් මුලා වෙන්නේ නැ. මෝහය නිරෝධ වුණා. ලෝභ දේශ මොහොලෙ නිදාස් වුණා. මේ නාම රූප වල සතර මා භූත වල ලෝභ දේශ මොහ කෙසේ නිර්මාණය වුණාද? ඒක ඒ ආකාරයෙන්ම දැනගෙන ඒ ආකාරයෙන්ම අනිරෝධ වුණා. ඒ හේතුව දැනගෙන ඵලය නිරෝධ කළා. හේතුව දන්නේ නැතුව ඵලය නිරෝධ වෙන්නේ නැහැ. එයා හේතුව දැනගත්තා. මෙන්න මේ ආකාරයට මේක ඇති වෙලා තියෙන්නේ. නැති දේ ඇත කියලාම විශ්වාස කරන ඇති නිසා ඒක මං අයිති කරගන්න හදනවා ලෝභය. එයා මට මෙහෙම කළා. ඒකම යාට කළාම මම සැනසෙනවා. එහෙම එකක් මම හිතාගත්තා. එයා මට බැන්නා. මමත් බැන්නාම මම සැනසෙනවා. එයා මට ගැව්වා. ඒ නිසා මං එයාට දෙපාරක් ගානවා. එතකොට මං සැනසෙනවා. මෙහෙමයක් හිතාගත්තා. ඒ නිසා ද්වේෂය හටගත්තා. මේ ඔක්කොම ලස්සනයි. මේවා වටිනවා. නැති දේවල් ඇතයි කියලා විශ්වාස කර මං අල්ලගත්තා. මුලා වුණා. ඒ නිසා මෝහය හටගත්තා. හේතුව එතන. ඵලයයි හදන්න හදන්නේ මං. හේතුව හදුවේ නැහැ. දැන් හේතුව දැනගත්තා. මේ හේතුව නිරෝධ කළොත් මට කලින් එයා පිරිනුවම් පානවා. එයාගේ සෑයට මමයි දර එකතු කරන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්නේ. කෑම උයලා දෙන කෙනාට වඩා කෑම කන කෙනා ශ්‍රේෂ්ඨයි. උයන කෙනා කොච්චර රසට ඉව්වත් රසට ඉව්වයි කියලා එයා කොච්චර හොඳට මයික් එකෙන් කිව්වත් හැබැයි රස එයාගේ දිව අඳුරන්නේ නැහැ. ඒක අඳුරන්නේ කිසිම දෙයක් උයන්නේ නැතුව අර කාපු කෙනා දන්නවා රස මේකයි කියලා. අර කියන නියමට ඇදුවා, එහෙම ඇදුවා, මෙහෙම ඇදුවා, ටෙම්පරාදු කළා, මේකට තෙල් දැම්මයි කියලා රස්සඳ කියනවා. හැබැයි එයා දන්නේ ලුණු දාන්න අමතක වෙච්ච බව. ඒක දන්නේ අර කාපු කෙනා. එහෙනම් මාර්ගයේ කටපාඩමේ සූත්‍ර 5000 කටපාඩමේ තියාගෙන හිටියත් අර එකක් වඩපු කෙනා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. එයා කාලා බලපු කෙනා, වඩපු කෙනා, ප්‍රත්‍යක්ෂ කරපු කෙනා, ඒක තුල ජීවත් වෙච්ච කෙනා, එයා ශ්‍රේෂ්ඨයි අර 5000 කටපාඩම් කරපු කෙනාට වඩා. 84000 ඉගෙන ගන්න එක නෙමෙයි දක්ෂකම. එකක් වඩලා ප්‍රත්‍යක්ෂ කරන එකයි දක්ෂකම. ඒ දක්ෂයා මම විය යුතුයි, තමා විය යුතුයි. දැන් ලෝභ දේශ මොහොල හේතුව දන්නවා. අද දවස වඩන්න. සිල් ගත්තා කියලා හිතා ගන්න. මේ මොහොතේ ඉඳලා පුරුදු කරන්න. ගෙදර ගිහලත් මේක පුරුදු කරන්න. මොන හරි එකක් වටිනවද කියලා දැනගත්තම හිතන්න මේ ලෝකේ එකක්වත් නැහැ. ඔක්කොම නාම රූප වල එකතුනේ. සතර මා භූත. එයි මම මේකට වටිනාකමක් දෙන්නේ. ඒ දෙන නිසානේ ලෝභය පවතින්නේ. බඩන්ඩු කරක මෙතනින් අරගෙන අතන තියලා මේක මෙතනදී. එතකොට මේ ගැටීමට ගැටුනාම මම සංසිඳෙන්නේ නැහනේ. තව තව දුක වැඩි වෙනවනේ. එයි මට මේක තේරුන්නේ නැත්තේ. ඒ නිසාද දේශේ පවතින්නේ. එතකොට මේක වටිනවා මේක වටින්නේ නැහැ. මේ මීම ඉතන නිසානේ මම මුලා වෙන්නේ. ඒ නිසානේ මෝහය පවතින්නේ. මේක ගේ ඇතුළේ තියෙන බඩු මුට්ටු වලින් ඒ හැම ගනුදෙනුවක් තුලින් මේ තුනම දකින්නවා. දැකලා හේතුෙන් නිරෝධ කරනවා. මේ ඉර නැගෙනහිරේ ඉර බස්නාහිරට යන්න කලින් රාත් වෙනවා. මේ ඉර හුඩින් අංශක 180ක් එයා පැත්තට යනකොට අපේ වැඩ ඉවරයි. ඉර බහිනවත් එක්කම පුතුජන ස්වභාවයක් බැලලා ගියා. ඉර අඳුර වෙනකොට අපේ පැවත්මත් අඳුර වෙනවා. නිවැරදිව පුරුදු කරන්න. ඉක්මනට වඩන්න. කොච්චර ඉක්මනට නිරෝධය වඩන්න පුළුවන්ද? එච්චර ඉක්මනට නිරෝධයට වඩන්න. මේ පුතුජන ලෝකේ ජීවත් වෙන හැම තප්පරයක්ම ගිනි උඩ ඉටගෙන ඉන්නවා වාගේ. ගිනි අඟුරු වල ඉටගෙන ඉන්නවා වාගේ. ඒ තරම් එක විඩාවක්. උපරිම ඈතර වෙන්න උත්සාහ කරන්න. අම මොහොතේම ඈතර වෙන්න උත්සාහ කරන්න. කර්ම ගොඩනගන්න එපා. තවත්මක් ගොඩනගන්න එපා. ඉපදෙීමට හේතු හදන්න එපා. නිරෝධයට හේතු හදන්න. නිරෝධ සමාපත්තියට හේතු හදන්න. හැම මොහොතෙම ගැලවෙන්න හදන්න. අවුෙන්න හදන්න එපා. ඒක තමයි මගේ අවවාදය. පිළිගන්න කැමති ඕනම කෙනෙක් පිළිහරගෙන පිරිනිවන් පානවට මගේ අකමැත්තක් නැහැ. තෙරුවන් සරණයි.